නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයට අපි එකඟ වෙන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙන් පස්සේ විමර්ශන ලිපිගනු 16ක විමර්ශන අවසන් කරලා ඒ පිළිබඳව නිර්දේශ දැවලා තියෙනවා නීතිපතිවරයාට. ඒ ලිපිගනු පිළිබඳව ගත තීන්දු පිළිබඳව කිසිදෙම සෑහීමකටපත් වෙන්න බෑ. සමහර ඒවා ගැන මුකුත්ම කරලා නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව වර්තමාන යහපාලන ක්‍රියාදාමයේ තේරුම් අරගෙන තියෙනවද කියන කාරණේ ප්‍රශ්නයක්. ඒක නිසා මෙවැනි නීතිපති දෙපාර්තමේන්තු වලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න බෑ. දේශපාලන වෙනකම් වලට යන්න බෑ. ඒක නිසා එහෙම කාර්යක්ෂමව නීතිය අනුව වැඩ කරන්න බැරි අය ඉන්නවා නම් එයා ඉවත් කරලා හෝ මේ නීතිය ආධිපත්‍යය තහවුරු කරලා රට තුල යහපාලනය තහවුරු කරන්න කියන ඉල්ලීම අපි ජනාධිපතිවරයාගෙන් කරනවා.